ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද ඉතාමත් වටිනා අතිශයින් මිහිරි මනහර බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදු වූ අපූරු සිදුවීමක් ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ වගේම මේ බුද්ධ ශාසනයේ ඔබට යම් අස්වැසිල්ලක් තියෙනවද කියලා මේ දේශනාවෙන් යම් විදිහකට ඉගෙන ගන්න ලැබෙනවා. ඊළඟට ශක්තිපමණින් ධර්මීය අහන්ට ධර්මීය පුරුදු කරන්න ඔබ යම් උත්සාහයක් ගන්නවාද? ඒ උත්සාහය ඔබට කොයි තරම් අනාගතේ ධර්ම අවබෝධය කරන්න උපකාරී වෙනවද කියන කාරණාවත් මේ දේශනාවෙන් ඉගෙන ගන්න ලැබෙනවා. අතිශයින්ම මිහිරි සුත්ත නිපාතේ පරායන වර්ගයේ නිධාන විස්තරي තමයි අද අපි ඉගෙන ගන්නෙ. ඉතින් පින්වත්නි, අද දවසේ අපි මේ ඉගෙන ගන්න හදන කාරණාව මම මුලින්ම කිව්වා අපිට බොහෝ උපකාරී වෙන දේශනාව. ඒ වගේම මිහිරි අපූර්ව සිද්ධවීම. ඒ තමයි පින්වත්නි, කාශ්‍යප තථාගේ තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය යම් කිසි කෙනෙක් මඟපල් ලැබනවාද, ඒ සියලු දෙනාම මඟපල නිවන් පසක් කළා. ඉතින් නිර්වාණ අවබෝධය පිණිස බොහෝ පින් රැස් කරගන්න ඒ කාලේ උපාසක උපාසිකාවන්ට වාසනාව ලැබුණා. සිව්වනක් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මාර්ග සතර ඵල යන්න පැමිණ ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ සලසා ගත්තා. ඔය අතරේ ඒ කාලේ අදාපි බරණැස් නුවර කියන ඒ කාලේ තිබුණ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ තිබුණ රාජධානිය පින්වත්නි අපිට ඒ කියන්නේ ඒ කාලේ ඒ බුද්ධ කාලෙන් බුද්ධ කාලයට බරණැස් නුවරට තියෙන නම් වෙනස්. දැන් අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ බරණැස් නුවරට තියෙන නම තමයි කේතුමති රාජධානිය. බරණැස් නුවරට කියන්නේ කේතුමති රාජධානිය කියන. ඉතින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ඒ රාජධානී හිටියා ප්‍රධාන වඩු බහසුන් කෙනෙක් සහ ගෝලියෝ 16 දෙනෙකුයි. ඊළඟට විශාල ගමක් තනිකර වඩු කර්මාන්තයක්. අපි දැන් ගත්තොත් එහෙම වඩු මේ අපි කියමු ලී බඩු වලට මොරටුව ප්‍රසිද්ධයි. ඒ වගේ ඊළඟට අපි කියමු වේවැල් දෙනිය ගත්තොත් වේවැල් වැඩවලට. ඒ වගේ එක එක ප්‍රදේශ තියෙනවනේ. ඒතකොට ඒ වගේ අර එක ගම්මානයක් තිබ්බා ප්‍රධාන වඩු බාසුන් නැහැ සහිත තවත් ශිෂ්‍යෝ 16 දෙනෙක් එක්ක මුළු වඩු ගම්මානයක්. මේ වඩු පිරිස එකතු වෙලා ආකාශයෙන් යන මේ සැහැල්ලු ලී වලින් ආකාශයෙන් යන යානා හදලා ඈත තියෙන ජනපදයක් ආකාශයෙන් ගිහිල්ලා රජ්ජුරුව බය කරලා ඒ රජ්ජුරුවන්ගේ රාජධානිය අල්ලගත්තා මේ වඩු බාසුන් නැලා. ඊට පස්සේ තමන්ගේ කියලා රාජ්‍යයක් දැහැමිව ගොඩනැගුවා. කාෂ්ඨ වාහන මේ රාජ්‍ය කියලා තමයි කියන්නේ. ඒ රජුරු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා හිටපු අදාපි බරණැස කියන රාජධානී තියෙන රජුරුවත් එක හිතවත් වුණා. නිතර නිතර පුද පඬුරු හුවමාරු කරමින් නොදුටු මිතුරන් බවට පත් වුණා. කාෂ්ඨ වාහන රාජ්‍යයෙන් එන වෙළඳුන්ට අදාපි බරණැස කියන රාජධානී වෙළඳන් කිරීමේදී බදු ගත්තේ නැහැ. බරණැසින් කාෂ්ඨ වාහන රාජධානියට යන අයට බදු ගත්තේ නැහැ. එච්චර හිතවත් වුණා. ඊට පස්සේ මේ දෙන්න තුටුපඬුරු රජවරු හුවමාරු කරගන්නවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට රජ්ජුරුවෝ බුද්ධෝ ලෝකේ සමුප්පන්නෝ හිතාය සබ්බ පානිනං සියලු සත්වයන්ට හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ නමක් ලෝකී පහළ වුණා. ශ්‍රී සද්ධර්මයේ පහළ වුණා. ආර්ය මහා සංඝරත්නයේ පහළ වුණා කියන තුනුරුවන් නැමැති මහා මාණික්‍ය තුන ගැන රම්පතක ලියලා බරණැසින් කාෂ්ඨවහන රාජ්‍යට යවුවා. ඒ රජ්ජුරු ඉතාමත් ප්‍රීතියට පත් වෙලා තමන්ගේ ප්‍රධාන සෙම්පති අමාත්‍යවරු 15 දෙනා කැඳෙව්වා. කැඳවල කිව්වා, ලෝකිට කලාතුරකින් පාලවනු ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙලානු, නුඹලා ඒ බුදුරජාන් වහන්සේ හොයාගෙන යන්න ඕනේ. ඒ භාග්‍යවතුන් වහන්සේ අපේ රාජධානියට වඩම්මන්න ඕනේ. ඊට පස්සේ ඒ ඇමතිවරු කිව්වා, ඔය බුද්ධ කියන නාමය අපේ ශරීරයේ කිලි පොලාගේ නාමය. උන්වහන්සේ ලෝකේ පහළ වෙලා නම් අපි උන්වහන්සේ ළඟ පැවිදි වෙනවා. මහරජතුමනි, අපිට සමාව අවසර, බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා නම් ආය අපිව දකින්න ලැබෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ අපි කසාවත් දරාගෙන ඒ ශාසනයේ හැසිරෙනවා. කීනකොට එතන හිටියා රජුරුවන්ගේ බෑනා කෙනෙක්, ඇමති කෙනෙක්. ඒ ඇමතිය කිව්වා, මහරජතුමනි මමත් යනවා. මම ගිහිල්ලා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා නම් පහළ වෙලා කියලා පණිවිඩේ ඔබ වහන්සේට අරන් ඉන්නම් කියලා පණිවිඩේ ගේන්න එක්කෙනෙකුත් එක්ක 16 දෙනෙක් පිරිවර සමග පිටත් වුණා. ඒ ඇත්තෝ ගමින් ගමට නගරින් නගරයට යනකොට කාශ්‍යප තථාගතයන්ව සම්මා සම්බුදුරජාන් වහන්සේ පිරිනුවම් පාලා. ඒ බුදුරජාන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ ඒ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා ඉතුරු වුණා. යුදුංගාන කුස මහා රන්සයක් හැදුවා. දැන් අර පිරිස එනකොට බුදුරජාන් වහන්සේ පිරිනුවම් පාලා. ඉතින් ඒ පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ළඟ හඬා වැළපිලා, අනේ භාග්‍යතුන් වහන්සේ අපිට දැක ගන්න ලැබුණේ නෑනේ ඔය කියලා ඉතාම ශෝකී වුණා, කනගාටු වුණා. ඊට පස්සේ බුද්ධ ශාසනේ පැවිදි වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පිරිනුවම් පෑවා කියලා ආරංචියට ආරංචි අරගෙන අර බෑනා වුණා මාත්‍ය ආපහු රජුරු ළඟට ගියා. යනකොට ගියේ ඒ කාශ්‍යප බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණ උතුම් බෝධීන් වහන්සේගේ අංකුරයක් රැගෙන, නුගබෝධී අංකුරයක් රැගෙන තමයි ගියේ. ඊට පස්සේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ පරිභෝග කරපු යම් චීවරයක් රැගෙන තමයි ආපහු ගියේ. ඊට පස්සේ ගිහිල්ලා මහරජුරවන්ට කියා සිටි රජතුමනි, ඒ තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා. අපිත් එක ගිය පිරිස පැවිදි වුණා. ඒ ඇත්තෝ මහානකම් පුරනවා. මමත් මේ පණිවිඩේ රැගෙනයි මේ ආවේ කියලා මහරජ්ජුරුවන්ට කිව්වා. මහරජ්ජුරුවෝ රාජ උද්‍යානයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බෝධි රෝපණය කළා. ඊට පස්සේ ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළා. ධාතුන් වහන්සේ කිව්වේ පාරිභෝගික චීවර ධාතු කොටස තැන්පත් කළ ස්තූපයක් කළා. ඒ ස්තූපයේ වැඳ වැඳ බෝධියට උපස්ථාන කර කර අර ස්වාමීන් වහන්සේලා වඩම්මලා බණ අහා අහා පින් කළා. ධර්මයේ ඇහුවා, ධර්මයේ පුරුදු කළා. ඊට පින්වතුනි අර ගිය 15 දෙනාටවත් පණිවිඩය රැගෙන ආපු අමාත්‍යවරයාටවත් රජතුමාටවත් ධර්මය අවබෝධ කරන්න බැරි වුණා. නමුත් ඒ ශාසනේ බණ ඇහුවා, බෝධීන් වහන්සේට වන්දනා කළා, ධාතු ස්තූප වන්දනා කළා. එහෙම මුළු ජීවිත කාලෙම ඒ විදිහට ගෙවෙන්න ඇරියා. ඔන්න තථාගත බුදුරජාණන් වහන්සේ පින්වතුනි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ලෝකෙන් අතුරුදහන් වෙලා ගියා. අතුරුදහන් වෙලා ගියාට පස්සේ එතකොට ඒ අර පිරිසත් මැරිලා ගිහිල්ලා රජ්ජුරුවෝ දිව්‍ය හිමානයක උපදුණා. දැන් රජ්ජුරු ගිහියෙක් විදිහට හිටියේ. රජ්ජුරු දිව්‍ය විමානයක ඉපදුනා. ඒ දිව්‍ය විමානයේම පිරිවර විදියට අර හාමුදුරුවරු ටිකත් අපවත් වෙලා ගිහිල්ලා ඉපදුනේ එතනමයි. ඒකට දැන් බලන්න අර ඒ සියලු පිරිසට මාවත පෙන්වුවේ රජ්ජුරුවනේ බුදුරු හොයාගෙන යන්න කියලා. ඊට පස්සේ ධාතු සෑය බෝධි සෑය වන්දිමින් වත් පිළිවෙත් කළේ රජ්ජුරුවනේ. ඒකට රජ්ජුරුවෝ ඉපදුන දිව්‍යමානී ප්‍රධානියා වෙලා රජ්ජුරුවමයි ඉපදුනේ. අර මානවල හිටපු පිරිස පිරිවර විදිහට තමයි ඉපදුනේ. අපේ බුද්ධ ශාසනය දක්වාම දෙව්ලොව සම්පත්ති විඳිමින් වාසය කළා. ඉතින් දැන් මේ කාරණාව ඉදින් අපි අද කියන්න යන පරායන වර්ගයට එන්න කාරණාවට කලින් කක් තියෙනවා. තව මේ පිරිස ඔක්කොම බුද්ධ ශාසනය ඉපදිලා මඟ පල්ලෙබු. අපේ බුද්ධ ශාසනය කාශ්‍යප බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා පස්සේ තමයි පැවිදුනේ. අර සෑය වඳමින් බෝධිය වඳමින් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් පුළුවන් විදිහට පිළිවෙත් පුරමින් වාසය කළා. එතකොට බලන්න පින්වතුනි, ඒ පිරිස ඒ කාලේ කාශ්‍යප බුද්ධ ශාසනයේ දහම් සැඩ පහරට අහුනේ නැහනේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැමැති ගංගාවට බැස්සේ නැහැ. අමා නිවන කරා යන. නමුත් අර ස්තූප වඳමින් බෝධි වඳමින් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අර දහන් සැඩ පහර අයිනේ සක්මන් කර කර හිටියා. ධර්මම් මේ කියන්නේ යන්නේ කෙනෙකුට මේ බුද්ධ ශාසනයේ මාර්ගඵල අවබෝධය නැමැති ගංගාවට එයාට තොටුපොළෙන් බහින්න බැරි වුණා නම් එයා කළ යුත්තේ ඒ තොටුපොළ ළඟම සක්මන් කර කර ඉන්න ඕන. ගංගකට බහින්න එක තොටුපොළක් නෙවෙයි තියෙන්නේ, තොටුපොළවල් ගොඩක් තියෙනවා. ඒ වගේ තමන්ට එක දහම් පරයයකින් මේ ධර්මයට ප්‍රවේශ වෙන්න බැරි නම් තවත් දහම් පරයයක් හොයන්න ඕන. සුවාසු දහසක් වූ ධර්මස්කන්ධය කියන්නේ තොටුපොළවල් 84,000ක් වගේ. සමහර තොටුපොළවල් ගැඹුරුයි. සමහර තොටුපොළවල් කර්කසයි. සමහර තොටුපොළවල් ඉතාමත් සිනිඳු වැලි තලාවෙන් යුක්තව ගංගාවට බසින විදිහට තමයි තිබෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි, ඒ තොටුපොළ හඳුනා ගන්න තමන්ට බැරි නම්, තොටුපොළට බහින්නත් අපිට බැරි නම්, තියෙන හොඳම ක්‍රමේ තමයි අර ගංගායිනෙම යන්න ඕනේ හෙට මෙහෙට. ගංගායිනෙම හෙට මෙහෙට යනකොට පින්වත්නි, තමන්ට තොටුපොළ අහුවෙනවා. එහෙම නැත්නම් ආයෙ අවස්ථාවක් එයාට ලැබෙනවා. මම කිව්වේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ඒ පිරිසට තොටුපොළට බහින්න බැරි වුණා. නමුත් සෑයවල් වැඳ වැඳ, බෝධි වැඳ වැඳ, ධර්මයේ ආහහ සංඝයාට උපස්ථාන කර කර අර මේ බුද්ධ ශාසනේ නැමැති ගංගාව අයිනේම හිටියා, ඉවුරට වෙලා හිටියා. ඉතින් කොච්චර අවස්ථාවක් ඇතන්න ඒ තුලින් ලැබුණාද? ඉතින් ඒ පිරිස අපේ බුද්ධ ශාසනයේ ඉපදුන අර ප්‍රධාන රජතුමා අපේ බුද්ධ ශාසනයේ කොසල් මහ රජුරුවන්ගේ පුරෝහිත තුමාගේ පුත්‍රයා වෙලා ඉපදුනා. ඉපදිලා කොසල් මහ රජුරුවන්ගේ මරණයෙන් මහ කොසල් රජුරුවන්ගේ මරණයෙන් පස්සේ එතකොට අලුතෙන් පහළ වුණ අපේ බුදුරජාණන් වහන්සේ සමඟ නිතර කතා බහ කරපු කොසල් රජුරන් කාලේ මෙයා රජුරන්ගෙන් අවසර අරගෙන තාපස ජීවිතයකට ගියා. ඒ කාලේ තාපසයාගේ නම භාවරි. කෝසල ජනපදයේ එක්තරා ප්‍රදේශයක තියෙනවා ගෝදාවරි කියලා නදියක්. ඒ ගෝදාවරි නදියයිනේ අර 16 දෙනාත් මැරිලා ගිහිල්ලා මේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා කොසල් ජනපදයේ ඉපදිලා පරණ පුරුද්දට ඒ එක තාපසතුමාගේම ශිෂ්‍යව බවට පත් වෙනවා. බලන්න සංසාරයේ ස්වභාවය. කලින් එකටයි පින් කළේ, මේ ජීවිතෙත් එකතු වුණා. ඊට පස්සේ මොකද වුනේ? ඔන්න එකට දැන් පින් කළා, එකට ඉපදුනානේ. මේ පිරිස බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට තපස් රකින්න තාපසයෝ පිරිසක්, මේ බාවරි තාපසතුමන්, අජිත, ඊළඟට මෝගරාජ ආදි වශයෙන් පිංගිය, මේ වාගේ 16 දිනේ මෙහෙතන තව ශිෂ්‍ය පිරිස වැඩිපුර හිටියා. දැන් ගෝදාවරි නදී තීරේ මේ පිරිස වාසය කරනවා. කාලෙන් කාලෙට බාවරි තාපස්තුමාට උපස්ථාන පිණිස ගමේ අයබදු ගෙනත් දෙනවා. මේ තාපස්තුමා මේ ලැබෙන වස්තු ඔක්කොම එකතු කරලා අවුරුද්ධකට වතාවක් ලොකු යාගයක් කරනවා, දන් දෙනවා. ඉතින් බාවරි තාපස්තුමා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා වසර 9ක් විතර ගියාට පස්සේ එතකල් දන්නේ නැහැ ලෝකේ බුදු කෙනෙක් පහළ වුණා කියලා. ඒ අවුරුද්දේ තොහුගේ යාගය කරන්න මහා ධන සම්පatti ගෙනල්ලා දැන් යාගය කළා. හැම පැත්තෙම මිනිස්සු බ්‍රාහ්මණයෝ තවසෝ ආවා, සියලු දෙනාට දන් දුන්නා. දන් දීලා දීලා දීලා අවසානයේ එක පළතුරු ගෙඩියක් නැති වෙන තරමට දන් දුන්නා. දැන් ආරාමේ කිසිම දෙයක් නැහැ. තින් දාන දීලා මහත් සන්තෝෂෙන් ගෝදාවරි නදිය දිහා බලාගෙන සතුටෙන් ඉන්නවා. ඔය දවසේ එක්තරා ගම්මානයක මිනිහ යටපත් කරගෙන ඉන්න එක්තරා ස්ත්‍රියක් අර මිනිසයාට බොහෝසේ අඩන්තේට්ටම් කළා කිව්වා. තොට උපස්ථාන කර කර ඉන්න මට බෑ, ඵලයන් දැන් ආන මේ බාවරි තාපසයා දන් දෙනවා. කහවණු 500ක් බාවරි තාපස්තුමාගෙන් දනට ඉල්ලගෙන ඇවිල්ලා ඒකෙන් වැඩකාර කෙල්ලෙක් අරගෙන ඇවිල්ලා මේ ගෙදර වතුර අදින්න උයන්ඩ පිහන්ඩ දාපම් මට බෑ වැඩ කරන්න. ඉතින් අර බමුණා කොණ්ඩේ උඩට බැඳගෙන දත්වල කහපාට ගාගෙන මැලියන් තවරාගෙන ඊට පස්සේ නියපොතු දික් කරගෙන කොණ්ඩේ හැලි හැඩපල්ලු ගෙතුණු විදිහට හරි ගසගෙන පරණ පුරාණ තාපසෙක් විදිහට වෙස්මාරු කරගෙන දැන් ආවා. එහෙම ඇවිල්ලා අර මේ ගෝදාවරි නදී තීරේ ඒ වෙනකොට තමයි අර තාපස්තුමා දාන දීලා සන්තෝෂෙන් ඉන්නේ. මොන අද වුණත් අපි පිනක් කළා සන්තෝෂෙන් ඉන්න වෙලාවට මොකක් හරි කඩාපාත් වෙනවනේ. ඒ වගේ දැන් අර සන්තෝෂෙන් ඉන්න වෙලාවට අර තාපසයා වගේ ඉන්න මේ කූට තාපසයා ඇවිල්ලා අර තාපසයාගේ ආරාමයේ ඉස්සරහා වෙනම ආසනයක මොනර පිළිම් පිහලා ඉතින් තාපසාරූඪ ආසන ආසනාරූඪ වෙලා ඉතින් අර තාපසයාට කතා කළා. ඉතින් බාවරි තාපස්තුමා හොඳට මෙයාව පිළිගෙන සස්දු ස්වාමීන්චී කතා කළා. තාපසේ ඇයි පැමිණියේ කියලා අහනකොට ඔබතුමා දන් දෙනවනේ මට මේ කහවණු 500ක් වමනා වෙලා තියෙනවා. ඒ කහවණු 500 ඉල්ල ගන්නයි මා මේ පැමිණියේ. ඊට පස්සේ කිව්වා අනේ තාපසේ මං අද දවසේ දන් දුන්නා එක පළතුරු ගෙඩියක් ආරාමේ නැති තරමට දන් දුන්නා. ඒ නිසා කහවණු 500ක් මහතුල් නෑ. ඉතින් අර තාපසයා තරහ ගිහිල්ලා කෑ ගහලා පැන් කෙණ්ඩි අතට අරගෙන අතට පැන් ටිකක් අරගෙන කිව්වා ඉල්ලගෙන ආපු කෙනෙකුට මේ තාපසයා නැහැ කියලා කියනවා. ඒ නිසා මට දුන් නැති මේ සාපේට මේන් 7 වෙනි දවසේ නුඹගේ හිස් මුදුන 7 කඩකට පැලේවා කියලා අර තාපසයා අතට පැන් ටිකක් අරන් බාවරි තාපසතුමාගේ ඇඟට ඉස්සා. බාවරි තාපසතුමා හොඳටම බය වුණා. ඇඟ රත් වෙලා ගියා. අර කූට තාපසය ගියා. දැන් බාවරි තාපස්තුමා කන්නේ නැහැ, බොන්නේ නැහැ, බලාගත්වත බලාගෙන බය වෙලා ඉන්නවා. බාවරි තාපස්තුමා ධ්‍යාන වඩපු කෙනෙක්, සමාධියට හිත ගන්න බෑ. දැන් බලන්න, දැන් බලන්න දානයක් දෙන්න ගිහිල්ලා විච්චිදී. එකක් දානේ දෙන්න ගිහිල්ලා හිත සතුටින් ඉන්න බැරුණා ඒ හැටි වෙලාවම. ඉතින් මේ ලෝකේ සාමාන්‍යයෙන් තියෙන ස්වභාවය තමයි පිනක් කරලා සතුටෙන් ඉන්න අමාරුයි. හේතුව ඒකට ගොඩාක් බාධා ඇති වෙනවා. ඊට පස්සේ දැන් ඔන්න හොඳටම රත් වෙලා බය වෙලා කන්නේ නැතුව බොන්නේ නැතුව ඉන්නකොට ඒ වනයේට අධිග්‍රහිත එක්තරා දෙවි කෙනෙක් සංසාර ඥාතියෙක් වෙන්න ඇති. එක්තරා දෙවි කෙනෙකුට බාවරි තාපස්තුමා ගැන දුක හිතුණා. දුක හිතිලා අර බාවරි තාපස්තුමාගේ ආරාමේ ආකාශේ පහළ වුණා. පහළ වෙලා කිව්ව තාපසය, ඔය නුඹ ළඟට දානේ ඉල්ලගෙන ආපු තාපසයා කූට තාපසෙයි වංචනිකේ ඔහුට ඇති තාපසකමක් වෝ සීලයක් වෝ ගුණයක් වෝ තපසක් නෑ. ඔබව වංචා කරලා ඔබගෙන් ධනය ගණ්ඩයි එහෙම සාප කළේ. ඔය තාපසයා හිස දන්නේ හිස් මුදුන දන්නෙත් නෑ, ඉස් මුදුන පැලෙනවා කියන එක දන්නෙත් නෑ. එතකොට මේ බලන්න මේ තමන් සංසාරේ පුරුදු කරපු ඥාණයෙන් ඒ කෙනෙක්ව මෙහෙව නැහැටි. ඊට පස්සේ අර තාපසය එකපාර මහනව දේවතාවා මේ හිස මුදුනයි හිස මුදුන පැලෙනවා කියලා කියන එකයි ඔබතුමා දන්නවද? ඊට පස්සේ කිව්වාට දෙවියන්නේ මම දන්නෙත් නැහැ. එහෙනම් හිස මුදුනයි හිස මුදුන පැලෙනවා කියන එකයි දන්න කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? ඊට පස්සේ අර දෙවියන් කියනවා තාපසය හිස මුදුනයි හිස පැලෙනවා හිස මුදුන පැලෙනවා කියන එකයි දන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. ඒ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකී දැන් පහළ වෙලා ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ නම් දන්නවා. ඉතින් බුද්ධ කියන වචනේ අහපු ගමන් මුළු ශරීරයේම රෝම උද්ගමනය වුණා. අතීතෙත් එහෙම වුණානේ. දැන් බලන්න අර එකම සිදුවීම නැවත නැවත සිදුවෙන හැටි. ඊට පස්සේ මොකද වුනේ? මේ තාපසයා ගැහුවා කොහෙද මේ ඒ බුදුරජාණන් වහන්සේ දැන් වැඩ ඉන්නේ? සැවැත් නුවර කෝසල ජනපදේ. කියන්නේ මොවුන් ඉන්න තැනට ළඟයි. තව සද්දට වුණා. ඊට පස්සේ ඉක්මනට ආරාමේ ගෙඩියට තට්ටු කරලා ගෙඩිය ගහලා ඈත ඈත කුටිවල හිටපු තමන්ගේ ශිෂ්‍යයෝ කැඳෙව්වා. ඒ ශිෂ්‍යයන් අතර 16 දෙනෙක් ඉන්න ප්‍රධානයි. ඒ ප්‍රධාන ශිෂ්‍යයන් 16 දෙනාට කතා කළා. කිව්වා මාගේ ප්‍රිය ශිෂ්‍යවරුනි, ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා, ධර්ම රත්නේ පහළ වෙලා, සංඝ රත්නේ පහළ වෙලා, නුඹලා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕන. ඊට පස්සේ මුණ ගැහිලා මම අහන ප්‍රශ්නේ ඒ උත්තමයාගෙන් අහන්න ඕන. ඊට පස්සේ දැන් මේ වෙනකොට මේ බාවරි තාපසතුමාට වයස අවුරුදු 120යි. ගොඩාක් වයසයි. ඊට පස්සේ කිව්වා දැන් අජිත ඇතුළු ඒ අනිත් තාපසවරු මේ 16 දෙනා කියනවා අපි කොහොමද බුදු කෙනෙක් පහළ වෙලා කියලා දැනගන්නේ? ඇයි ශිෂ්‍යවරුනි, අපි ඉගෙනගත්ත වේදේ තියෙනවා නේද දිතිස් මහා පුරුෂ ලක්ෂණ? ඒ දිතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි කෙනෙකුට මේ ගති දෙකයි තියෙන්නේ. ගෙහි ගෙදර වාසය කළොත් එහෙම සක්විති රජ වෙනවා, පැවිදුනොත් ලෞතුරා සම්මා සම්බුදු වෙනවා. ඒ සම්මා සම්බුදුවරු මේ ස්වභාවයෙන් යුක්තයි කියලා ඉගෙනගෙන තියෙනවා ඉස්සල්ලා අහන්න. ඊට පස්සේ ඔබ ඒ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න. අහන්න අපි අපේ ගුරුවරයාගේ නම කුමක්ද? ගුරුවරයාගේ වයස කීයද? ඊළඟට ගුරුවරයා මොන මොන වේදද ඉගෙනගෙන තියෙන්නේ? ගුරුවරයාට පුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද? අපගේ ගුරුවරයාට ශිෂ්‍යයෝ කීයක් ඉන්නවද? හිස් මුදුන කියන්නේ මොකද්ද? හිස් මුදුන පැලෙනවා කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්න හතක් අහන්න ගෑනවා. හැබැයි ශිෂ්‍යවරුනි, මේ ප්‍රශ්න කටින් අහන්න එපා, හිතෙන් අහන්න. ඔබ හිතෙන් අහන ප්‍රශ්න ඒ ඉස්සරහා ඉන්නේ ඔබ ලෞතුරා බුදු කෙනෙක් නම් මොවෙන් උත්තර දෙයි? බුදුවරුන්ට කිසිවක් වැහිලා නැහැ. අනාවරණ ප්‍රඥාවෙන් යුක්තයි. ඒ නිසා යන්න මාගේ ප්‍රිය ශිෂ්‍යවරුනි, බුදු කෙනෙක් සොයාගෙන යන්න. කලිනොත් ඒ මහා කාෂ්ඨවාහන රජුරෝ තමන්ගේ ඇමතිවරු යැව්වා වගේ අදත් බාවරි තාපස්තුමා ශිෂ්‍යයෝට කියවන බුදු කෙනෙක් හොයාගෙන. ඒ අය ආරාමයෙන් එළියට පය තබනකොටම තවුස් පිරිකර රැගෙන මගේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්කා අසූමහා ශ්‍රාවකයන් වී මේ පින් ඇති 16 දෙනෙක් සම්මා සම්බුදු කෙනෙක් හොයාගෙන පියවර තැබුවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා මොවුන්ට මා සමීප වැඩි. බුදු කෙනෙක් දකින අපේක්ෂාව වැඩි වෙන්න ඉන්ද්‍රියම් මෝරනවා. බුදුවරු හොයාගෙන යන පියවරක් පාසා ඉන්ද්‍රියම් මෝරනවා. බුදුවරු වෙනුවෙන් හැම දෙයක්ම අත්හරින වාරයක් පාසා ඉඳුරම් මෝරනවා. ඉඳුරම් කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. බුදුවරු ළඟ ගැන තියෙන අපේක්ෂාව, ඒ කියන්නේ බුදු කෙනෙක් මුණ ගැහෙන, බුදු කෙනෙක් එක්ක කතා කරන, බුදු කෙනෙක් එක්ක ධර්ම සාකච්ඡා කරන අවස්ථාව අත්හරින්න නැතුව වීරියෙන් පවත්වා ගැනීම තුළ තව තව ඉඳුරම් මෝරනවා. ඒ නිසා මොවුන්ගේ ඉඳුරම් මනාව මෝරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරින් වෙන ජනපදයකට වැඩියා. දැන් අර ආයෙන්නේ සැවැත් නුවරට. ඊට පස්සේ දැන් ඒ ගිය ජනපද මේ සුත්ත නිපාතේ තැනින් තැනට තියෙනවා. ඒ ගිය නගර මොනවද කියලා. ඊට පස්සේ දැන් ඔන්න අද සැවැත් නුවරට යනකොට බුදුරජාණන් සුද්ධිය වැඩලා. ඊටසේ අපි ඔන්න අහවල් ජනපදයට කියලා. අපි කියමු සාකේතයට කියලා. ඉතින් ඒ අය සාකේතයට ගියා. අර 16 දෙනා පිරිවරත් එක්ක. යනකොට බුදුරජාණන් සාකේතෙන් ඊළඟ නගරයට වැඩලා. බුදුරජාණන් වහන්සේ යම් තැනක උදේ වැඩ සිටියද ඊ තාපස පිරිස එතෙන් එන්නේ හවස. බුදුරජාණන් වහන්සේ යම් තැනක හවස වැඩ සිටියද ඒ පිරිස එතෙන් එන්නේ උදේ. ඉදට ඔය මේ තියෙද්දී මිස් වෙනවා. ඉතුරේ බුදුරජාණන් වහන්සේ හොය හොයා යනකොටම ඔවුන්ගේ බුදු කෙනෙක් දකින, බුදු කෙනෙක් එක්ක කතා කරන අපේක්ෂාව තව තව තීව්‍ර වෙනවා. ওই විදිහට සැවැත් නුවර ඉඳලා බුදුරජාණන් වහන්සේ ජනපදයෙන් ජනපදයට ඔවුන් සමග මුහු වෙන්නේ නැතුව රජගහ නුවරටම මඟදී වැඩියා. මගදී පාසාන පබ්බත කියලා තන්නිකර ගල් වලින් සුසැඳි පර්වතයක් මුදුනේ සංඝ පිරිසත් සමග භාග්‍යතුන් වහන්සේ එදා හවස් කාලේ වැඩ සිටියේ. ඔන්න එදා හවස වෙනකොට අර පිරිස ඔක්කොම මගදීට පැමිණියා. මගදීට පැමිණිලා පින්වතුනි දැන් මේ පිරිස තියෙනවා මේ බාවරිගේ වචනය අහපු අජිත දිස්සමිතිය පුන්නක මිත්තගු දෝතක උපසීව නන්ද හේමක තෝදෙය කප්ප ඒ වගේම චතුකන්න ඊළඟට බද්‍රාවුද පණ්ඩිත ඊළඟට පෝසාලෝ මෝගරාජ පිංගිය මේ වගේ ඒ 16 දෙනාගේ නම් තියෙනවා. ඉතින් මේ පිරිස සැවැත් නුවරින් පටංගන මේ පිරිස උදේනි ගෝනන්ද කොසඹෑ සාකේත සාවත්ති සේතව්‍ය කපිලවස්තු කුසිනාරා පාවා භෝග වෛශාලි මගද රජගහනුවර ඒ විදිහට පාරේ තමයි පාසාන චෛත්‍යයට පැමිණේ. ඒ පැමිණෙනකොට ඒ අයට ආරංචි වුණා පාසාන චෛත්‍ය මුදුනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. ඒතර මෙච්චර කාලයක් ආසාවෙන් තමන් හිටපු බුදුරජාණන් වහන්සේ පර්වතේ මුදුනේ ඉන්නවා කියලා කෙනෙකුට හරි සතුටින් ඒ තාපස පිරිස පර්වතේ නැංගා. පර්වතේ නැගිනකොට බුදුරජාණන් වහන්සේ ඒ සංඝ පිරිස පිරිවරාගෙන පර්වතේ ධම් දේශනාව බුදුරජාණන්සේගේ ශ්‍රාවක පිරිස පිරිවරාගෙන. ඉතින් මේ අජිත ඇතුළු පිරිස බුදුරජාණන්සේ දැක්කා පිපාසිතව සිටි කෙනෙකුට සිහිල් දියක් ලද විලසට ඝනදෙනු කළ වෙලෙන්දෙකුට මහත් ලාභයක් විලසට ගිමනින් තැවෙනා කෙනෙකුට සෙවනක් සැලසුන විලසට සතුරු සිතින් ඉක්මන් වී නැඟ ගත්තෝ මේ පව්වට. බුදුරජාණන්සේ උඩේ ඉන්නවා කියන අදහස මේ ආරංචියට මේ අය නැංගා කියන්නේ පිපාසිතව ඉන්න කෙනෙකුට දිහ දහරක් අන්න අතන තියෙනවා කියනකොට එතෙන්ට යනවා වගේ. වෙළෙන්දෙකුට මහා ලාභයක් ලැබුණාට පස්සේ ලාභේ ගන්න යනවා වගේ. ඊළඟට අවකාශ්ටකේ පිච්චි පිච්චි ආපු කෙනෙකුට සීතල හෙවනක් තියෙන ගහක් යට යනවා වගේ තමයි අජිත ඇතුළු පිරිස කන්දි නැංගක යන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ වෙලාවේ බුදු සමිඳුන් සංඝ පිරිසද පෙරටු කරා දේශන සේක සිරි සදහන් වනයේ නාදය පතුරන සිංහරාජයෙක් විලසින. සිංහරාජේ පර්වතයක් මුදුනට වෙලා සිංහනාද කරනවා කියලා හිතන්න. ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටි ඇතු ඇස් දෙකට දැක්කේ. අජිත්තතේ මේ දුටුවේමය ඒ භගවත් සමිදානං රැස් දහරා පැතිරී යන සූර්ය මඩලක් විලසට. අජිත්තතේ මේ බුදුරජාණන් වහන්සේ දැක්කේ රැස් වීදෙන හිරු මඩලක් වගේ. පොහොය දාට අහස් කුසේ නැගී පොළොව එළිය කරන සොළොස් කලාවෙන් සපිරුණ පුන්සඳ මඩලක් විලසට. පොහොය දාට අහස් කුසේ තියෙන පුන්සඳ මඩල වගේ අජිත බුදුරජාණන් වහන්සේව දැක්කි. මේ අජිත හරි ලස්සනයි, හොඳට කතා කරන්න පුළුවන්, ඒ වගේ මිහිරි කතා තියෙන කෙනෙක්. ඉතින් අජිත ඒ නිසා තමයි භාවරි තාපස්තුමා ප්‍රශ්න ඇසීම අජිතට යොමු කරන්නේ. ඊට පස්සේ මේ අය ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දැකලා මේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මේ බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ බලනවා. මහා පුරුෂ ලක්ෂණ බලනකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණියෝම මේ ඇත්තු දැක්කා. සැකකලේ නෑ බුදුරජාණන් වහන්සේ ගැන. ඉතින් ඉතාම සතුටටපත් වෙලා මේ අය අහනවා, හිතෙන් අහනවා, කියන්න සමිදුනි අපගේ ආචාර්යවරයා කවුද? අපගේ ආචාර්යවරයාගේ වයස කීයද? ආචාර්යවරයාගේ වේද දැනුම කොහොමද? ආචාර්යවරයාට මහා පුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද? මාගේ ආචාර්යවරයාට ශිෂ්‍යෝ කී දෙනෙක් ඉන්නවද? හිස් මුදුන කියන්නේ මොකද්ද? හිස් මුදුන පැලෙනවා කියන්නේ මොකද්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොයෙන් උත්තර දෙනවා, අජිත ඔබගේ ගුරුවරයාගේ නම බාවරි, ඔහුට වයස 120යි. ඊළඟට ඔබගේ ආචාර්යවරයාට මහා පුරුෂ ලක්ෂණ තුනක් තියෙනවා. ඒ බාවරි තාපසතුමාට ඇහි බැම දෙක අතර සුද්ධුවන් ඌර්ණ රෝම ධාතු තියෙනවා. බුදුම ලෝකයක් ඒ බුද්ධ කාලේ. භාවරී තාපස්තුමාට සුදු පාට ඌරණ රෝම ධාතුවක් තියෙනවා. ඔබගේ ගුරුවරයා භාවරී තාපස්තුමාට දිව එළියට දාලා මුළු දිවෙන්ම මූණ වහන්න පුළුවන්. ඒ දිව ගුලි කරලා මේ කන් සිදුරු වල ගහන්න පුළුවන්. පහූත ජීවෝ කියන මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. ඉතුරු භාවරී තාපස්තුමා කොහොම කෙනෙක්ද? ඒ කාලේ හිටපු අය. ඒ භාවරි තාපස්තුමාට කෝසෝහිත වත්ත ගුහිය තියෙනවා. ඒ කියන්නේ පුරුෂ නිමිත්ත ශරීරය ඇතුළට කිඳා බැහැලා තියෙනවා. ඒ ශරීර කෘත්‍ය කරන අවස්ථාවේ පිටතට මතුවෙන්නේ. ඒ කෝසෝහිත වත්ත ගුහිය තියෙනවා. ඔබගේ ආචාර්යවරයාට මහා පුරුෂ ලක්ෂණ තුනක් තියෙනවා. ඉතිහාස සහිත සියලු ත්‍රිවේදයක් ඒ සියල්ල ඔබගේ ගුරුවරයාට කටපාඩම්. ඔබගේ ගුරුවරයාට ඔබ ශිෂ්‍යෝ 16 දෙනා පෙරටුව ඔහු ළඟ පමණක් ශිෂ්‍යෝ 500ක් සිටිනවා කියලා සියලු විස්තර කිව්වා. ඒ කියනකොට එකපාරම අජිත ඇතුළු පිරිස විස්මයෙන් බලා හිටියා. මිනිස්සු බලාගෙන ඉන්නවා මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන් දෙවි කෙනෙක් එක්ක කතා කරනවද? එහෙම නැත්නම් බ්‍රහ්මියෙක් එක්ක කතා කරනවද? එහෙම නැත්නම් මේ පෙනෙන්නේ නැති සක්දෙවිඳු සමග කතා කරනවද? ප්‍රශ්න අහන කෙනෙක් පේන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න විසඳන හැටි අහගෙන ඉන්න අයට ඇහෙනවා. අජිත ඇතුළු අර 16 දෙනා පිරිස අතරින් නැගිටලා අඳුන් දිවිසම් අතුරා ඒ මත දණ්ඩ නමස්කාර කොට බුදුරජාණන් වහන්සේව වඳිනවා. ඔබ වහන්සේ නම් මහා ප්‍රඥාවන්තයි. ඔබ වහන්සේ තමයි කලාතුරකින් ලෝකෙට පහළ වන බුදුරජාණන් වහන්සේ කියලා අපමණ බුදුගුණ කියමින් බුදුරජාණන් වහන්සේගේ පාමුල වැඳ වැටුණා. දැන් ප්‍රශ්න පහකට උත්තර හම් වුණා. දෙකක් තියෙනවා. මුදුන කියන්නේ මොකද්ද? මුදුනේ පැලුම කියන්නේ මොකද්ද? දැන් අහනවා මුද්දම් මුද්ධාදි පාතංච භාවරී පරිපුච්ඡති තං ව්‍යාකරෝහි භගවා කංකං විනීය නොයිසේ. ඉරිසින් වහන්ස මුදුනත් මුදුන පැලෙනවා කියන්නේ මොකද්ද කියලා මාගේ භාවරී ආචාර්යවරයා විමසනවා. පවසා දෙන සීක්වා භාග්‍යතුන් වහන්සේ. අවිජ්ජා මුද්ධාති ජානාහි විජ්ජා මුද්ධාදි පාතිනි සද්ධා සති සමාධීහි චන්ද විරියේන සංයුතා කියනවා. අජිත මුදුන කියලා කියන්නේ අවිද්‍යාවට. මුදුන පැලුනා කියලා කියන්නේ අවිද්‍යා අන්ධකාරයේ සුණු විසුණු කරන විද්‍යාව පහළුණා කියන එකට. ශ්‍රද්ධාවත් සිහියත් සමාධියත් ඊළඟට වීරියත් කුසල් දහම් ගැන තියෙන කැමැත්තත් සද්ධා සති සමාධි ඡන්ද විරිය කියන ඒ සියල්ල එකතු වෙලා තමයි විද්‍යාව කියන එක පහළ වෙන්නේ. ඉතින් අජිත මහත් වූ ප්‍රීතියටපත් වුණා. මහත් වූ ප්‍රීතියටපත් වෙලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් ළඟ වැඳ වැටි වැටි ඉතාම සන්තෝෂයෙන් මේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කියමින් වැඳගෙන හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා, අජිත නුඹලාට යම් දෙයක් අහන්න තියෙනවා නම් මගෙන් දැන් අහන්න කාලයයි කියලා. ඉතින් අජිත ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නෙට උත්තර දීලා ඉවර වෙනකොට අජිතත් අජිතගේ සිසු පිරිසත් සියලු දෙනා අරහත්වයට පත් වුණා. ඒ වෙලාවෙම එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. ඊළඟ කෙනා ප්‍රශ්න අහනකොට ඊළඟ කෙනා රහත් වුණා. මේ විදිහට 16 දෙනාගෙන් 15 දෙනෙක් ප්‍රශ්න 15ක් අහද්දී අරහත්වයට පත් වුණා. අවසානයේ පිංගිය තමයි හිටියේ. පිංගිය ප්‍රශ්නේ අහනකොට පිංගිය අනාගාමී වුණා. හැබැයි පිංගියට මතක් වුණා ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා මේ විස්තරේ මම ගිහිල්ලා මගේ ආචාර්යවරයාට කියන්න ඕන. ඒ තුල හිත වැඩ කරපු නිසා ඔහුට සකල කෙලෙසුන් අසන්න බැරි වුණා. ඔහු කලින් ජීවිතේත් අර රජුරවන්ට පණිවිඩය ඇවිල්ලා කියපු කෙනා. මේ ජීවිතේත් බණ අහනකොට පණිවිඩය කියන්නේ හිතෙනවා. ඒකයි කියන්නේ බණක් අහනකොට පිනක් කරනකොට තවත් අයගෙන සිතුවිලි පහල කරන්න එපා. කරන පිනටම හිත යොමු කරන්න. දැන් අපිට මල් වට්ටියක් ගත්තට පස්සේ මොන හරි පූජාවක් ගත්තට පස්සේ අපිට යම්කිසි කෙනෙක් හිතවත් නම් අපි කෙනෙකුට ආදරෙයි නම් අපි කෙනෙකුට හිතෙන් බැඳිලා නම් අපිට ඒක මතක් වෙනවා. ආවලත් හිටියා නම් මෙතන. එහෙම නැත්නම් ඈත කවුරු හරි හිටියොත් අනේ එයාත් හිටියා නම් මෙතන කියලා. ඔය පුරුද්ද සංසාරයට යනවා. යම් දවසක තමන්ගේ මේ ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්න ඒ සිතවිල්ල බාධාවක් වෙන්න පුළුවන්. දැන් අජිතට සංසාරේ මේ පිංගිය සංසාරේ තමන්ගේ පණිවිඩය අරන් යන එක ගැන හිතුවා. මේ ජීවිතෙත් පණිවිඩය අරන් යන එක හිතුවා. ඒකයි දැන් සමහර තියෙනවා. දැන් අපි යමු ඔන්න සමහර උපාසකම්මලා ඉන්නවා. දැන් ඔන්න ස්වාමීන් වහන්සේලාත් එක්ක වන්දනාව යනවා. වන්දනාව යනකොට තමන් පූජා කරන්න આવු පිරිකර හාඳුරන්න දෙන. අනේ ඔබ වහන්සේ පූජා කරන්න. ඔබ වහන්සේ පූජා කරන්න. ඔය ඉස්සර අපි දඹදිව යනකොට මේ මිනිස්සු හරි මහන්සියෙන් අමාරුවෙන් මෙහෙම පිරිකර ආදී පූජා කරන්න හදාගෙන යනවා. ගිහිල්ලා දැන් අපි බුදුගුණ කී කියා පූජා කරන්න හදනකොට මේ මිනිස්සු වන්දවන්න හදනකොට අර පිරිකර උස්සගෙන ඇවිල්ලා අපිට කියනවා නේ හාඳුරනේ ඔබ වහන්සේ පූජා කරන්නකො. එතකොට තමන් ගෙනහපු පූජා වස්තුව බුදු කෙනෙකුට පුදන්න යද්දී තව කෙනෙක් මතක් වෙනවා. ඒ නිසා හිත හදාගන්න ඕන බුද්ධ වන්දනා වෙලාවේ, දාන් දෙන වෙලාවේ ඒ මුළු හිතම ඒ දානයට යොමු කරන්න. මුළු හිතම වන්දනාවට යොමු කරන්න. ඒ වෙලාවේ තවත් අය ගැන සිතුවිලි හිතන්න නැතුව. ඒක තමන්ට යම් දවසක බාධා පිනිස පවතිනවා. ඊට පස්සේ පිංගිය මොකද කළේ? පිංගිය මේ ආපහු මේ බුදුරජාණන් වහන්සේ ළඟ පිංගිය පැවිදි වුණා. පිංගියගේ ශිෂ්‍ය පිරිස අරහත්වයට පත් වුණා. පිංගිය අනාගාමී වුණා. පිංගිය තෙරුන් වහන්සේ ඒ වෙලාවේ තමාගේ ගුරුවරයාට පණිවිඩය කියන්න තියෙන ආසාව නිසා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා, මං ආපහු ගෝදාවරි නදියට යන්නම් කියලා. අනාගාමී ස්වභාවය කියන්නේ සමාධිය පරිපූර්ණයි. ඒ වගේ පිංගියට ඉරිදි සම්පත්තියක් ලැබුණා. නිසා පිංගිය ආකා එතනින් අතුරුදහන් වෙලා ගෝදාවරි නදී තීරයේ පහළ වුණා. පහළ වෙලා පාගමනින් ආරාමයට යනකොට භාවරී තාපස්තුමා අර ආසනයේ ඉඳගෙන ඈත බලාගෙන ඉන්නවා. අද පණිවිඩයක් එයි. අද පණිවිඩයක් එයි කියලා. පිංගිය දකිනකොට ගෝදාවරි නදී තීරයෙන් මතුවීගෙන එනවා. භාවරී තාපස්තුමා අතිශයින් ප්‍රීතියට පත් වුණා. පිංගිය ඒ තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වෙලාද? ආචාර්යවරයෝ, බ්‍රාහ්මණය, තුන් ලෝකෙට උතුම් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කියලා අපමණ බුදුගුණ කිව්වා. අපමණ බුදුගුණ කියනකොට අහනවා පිංගිය, ඔය තරම් උතුම් සම්මා සම්බුදුවරේ ඇයි පිංගිය නුඹ දාලාවේ? කියනවා මම දාලාවේ නෑ. මම බුදුරජාණන් වහන්සේගෙන් ඈත් වෙලා නෑ. මම බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නේ. මං හිතෙන් බුදුරජාණන් වහන්සේත් එක්ක එකතු වෙලා ඉන්නේ. මං හිතෙන් බුදුරජාණන් වහන්සේගෙන් ළඟ ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් මං ඈත් වෙලා නෑ කියලා පිංගිය භාවරිට කිව්වා. පිංගිය තෙරුන් වහන්සේ මේ කතාව ඇති වෙලා බුද්ධාලම්බනම් ප්‍රීතියෙන් භාවරි යොද වැඩි යනකොට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුටුවා. භාවරීට ධර්මය අවබෝධ කරන්න දැන් සුදුසු වෙලාව කියලා බුදුරජාණන් වහන්සේ රත්තරම් පාට රැස් දහරාව විහිදෙව්වා ගෝදාවරි නදී තීරයට. දැන් ඒ තා පිංගිය තෙරුනොත් භාවරි තාපසයත් අතරේ ඉස්සරහා රත්තරම් පාට එළියක් කරකිනවා. ඊට පස්සේ භාවරි තවත් ලොමු දැහ ගැනීමට පත් වෙලා පිංගිය, මේ මොකද්ද මේ? පිංගිය තෙරුන් කියනවා, භාවරි බ්‍රාහ්මණය, ලෝතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේගේ රශ්මි ධාරාව. ඉතුරු බුදුරජාණන් වහන්සේ ඒ ආලෝකය අතරින් පිංගියයි භාවරි තාපසයයි දකිනවා අර එළිය අතර. ඒ අයට පේනවා බුදුරජාන් වහන්සේ ළඟ ඉන්නවා වගේ. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න තැනමයි වැඩ ඉන්නේ. බුදුරජාන් වහන්සේ ආලෝකයෙන් තමයි අර දෙන්න දකින්නේ. නමුත් ඒ දෙන්නට ආලෝකයේ ඇතුළෙන් පේනවා බුදුරජාන් වහන්සේ ළඟ ඉන්නවා වගේ. හරි අපූර්ව දෙයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිංගිය භාවරී තාපසතුමන්ට ධර්මයේ දේශනා කළා. අනාගාමී ඵලයට පත් වුණා. ඒ ධර්මය අහලා පිංගිය අරහත්ත්වයට පත් වුණා. කොහොම හරි සසරින් නිදහස් වුණා. ඒ 16 දෙනාම 80 මහා ශ්‍රාවකයන් අතර මහා ශ්‍රාවකයෝ 16 දෙනෙක්. භාවරී තාපතුමා අනාගාමී ඵලයට පත් වෙලා කාලක්‍රියා කළා. අද සුද්ධාවාස බඹලෝ සිටිනවා. කාශ්‍යප බුද්ධ ශාසනය යම පුරුදු කළාද? ස්තූප විහෙර විහාර සෑයවල් වැන්දද? ධර්මය අහ අහ හිටියද? සංඝයාට උපස්ථාන කර කර හිටියද? ඒ ධර්මයේ හැසිරීමම මේ ජීවිතයට උපකාරී වුණා. ඒකයි කිව්වේ ගංගාවට බහින්න බැරි නම්, තොටුපොළට යාගන්න බැරි නම්, ගංගා අයිනෙමින්ද ගඟනම් අත්තරින්න එපා. ගඟ අත්තරින්න එපා. කවදා හරි Tamanට තොටුපොළක් හම්බ වෙයි. එක තොටුපොළක් නෙවෙයි ගඟකට බහින්න තියෙන්නේ. තොටුපොළෙන් ගඟට බහින්න බෑ කියලා ගඟ අත්හැරලා ගියොත් එහෙම කවදාවත් ඔහුට වෙන තොටුපොළක් හෝ ගංගාවෙන් එන සීතල හුළඟවත් ඔහුට වැදෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනය ධර්මය අවබෝධ කරගන්න බෑ කියලා සමහර කෙනෙකුට සන්තාපයක් තියෙන්න පුළුවන්. ඒ වුණාට අත්හරින්න එපා. ඒ ගංගායිනේ සක්වලං කරන්ට මේරි ශ්‍රී සද්ධරම ඇහෙනවා කියන ගංගාව හරහා අමාගෙනන සීතල සුළඟ විඳ ගණ්ඩ. ගංගාව අයිනෙ වැදුන සීතල ගස්කොළන්වල සෙවනේ සිටින්ට සංඝයාගේ ඇසුරි මේ බණදහන් අහමි, සෑය බෝධිය වෙහෙර විහාර වන්දනා කරමි, නිතර පින් රැස් කරමින් කුසල් රැස් කරමින් වාසය කරන්න ඔබට ඊළඟ මොහොතේ අවස්ථාවක් ලැබෙනවා. මොකද බුද්ධ ශාසනයේ ස්පර්ශ වෙවි ඇලී ගැලී සිටිය පිරිස කලින් බුද්ධ ශාසනවල ඒ අයට තමයි මේ බුද්ධ ශාසනයේ මහා ශ්‍රාවකයෝ වීමේ වාසනාව ලැබුණේ. එනිසා ඒ කාරණාවත් හිතන්න, මුදුනත් මුදුනේ පැලුමක්. මුදුන කියන්නේ අවිද්‍යාව, අවිද්‍යාව පලනවා කියන එක විද්‍යාව. එනිසා හිස මුදුන පැලුනට පස්සේ සම්පූර්ණ ඉවරයිනේ. ඒ වගේ මේ සංසාරගත සත්වයාගේ මුළු සංසාර ගමනම සිඳින්න පුළුවන් වෙන්නේ අවිද්‍යාව සිඳු. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම. දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ. දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ. දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕන. පළමුවෙනි වශයෙන් අවබෝධ කරන්නේ සත්‍යයි කියලා. මේ දුක කියන්නේ සත්‍යය. දුක්ඛ සමුදය කියන්නේ සත්‍යය. ඒ කියන්නේ දුක හටගන්න හේතු වෙන්නේම තෘෂ්ණාව, එය සත්‍යයක් කියලා. තෘෂ්ණාව නැතිවීම තමයි අමා මහ නිවන, දුක්ඛ නිරෝධය ඒකාන්තයෙන් සත්‍යයක් කියලා නිවන අදහා ගන්නවා. ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා අදහා ගන්නවා. එකම මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය, වෙනත් විකල්ප නැත. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න කලින්, ආර්ය අෂ්ටාංග මාර්ගයට පුරුදු කරන්න කලින් ඔහු තුළ ඇතිවන ඥානය තමයි නිවන පිණිස පවතින එකම මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියන එක, සත්‍යයි කියලා. ඒ නිසා පින්වතුනි, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන කෙනාට ඉස්සෙල්ලා පහළ වෙන්නේ සත්‍ය ඥානය නිසා මේ අවිද්‍යා අන්ධකාරයේ සුණු විසුණු කරන්න, අවිද්‍යාව නැමැති හිස් මුදුන පලා දමන්න, ඒ හිස් මුදුන පැලීම නැමැති විද්‍යාව සාක්ෂාත් කරන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධය, චතුරාර්ය සත්‍ය මේ විමසීම ඒකාන්තෙන් උපකාරී වෙනවා. ඒ සඳහා තියෙන්න ඕන සද්ධා, සති, සමාධි, ඡන්ද, විරිය. සද්ධාව ඕන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මේ විදිහටම පිළිගන්න එක සද්ධාව. ඒ කියන්නේ පින්වතුනි, අපි නිවන දැකලා නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ වචනේ නිවන විශ්වාස කරනවා. ඒක සද්ධාව. සෝවාන් නොවන කෙනා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුලට බැසගෙන ප්‍රගුණ කළා නැහැ. නමුත් තියෙන මාර්ගය මේකමයි කියලා විශ්වාස කරනවා. ඊළඟට තෘෂ්ණාව, තණ්හාව නිසායි සංසාර පැවැත්ම හටගන්නේ කියලා එයා අවබෝධ කරලා නැහැ. නමුත් ඒක විශ්වාස කරනවා බුද්ධ වචනේ. මේ විදිහට ආර්ය සත්‍ය විශ්වාස කරන එක, බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස කරන එක විද්‍යාව උපදින්න හේතු වෙන එකක්. තර්ක කිරීම නෙමෙයි. මෙතන තර්ක කිරීම නෑ. තර්ක කරනවා නේ, එහෙම වුණොත් මෙහෙම වෙයිද, මෙහෙම වුණොත් එහෙම වෙයිද, ඔක්කොම නිවන් දැක්කොත් මොකක් වෙයිද, නිවන් දකින්නට මම කියලා කෙනෙක් නැති වෙනවා නේද කියලා අර වාද විවාද තර්ක විතර්ක කරනවානේ. ඒක හරියන්නේ නැහැ. සද්ධාව තමයි මුල් වෙන්නේ, තර්කේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ වචනේ මේ විදිහටම විශ්වාස කරන්නේ. ඊළඟට සද්ධා, සති, හොඳට සිහිය පවත්වනවා. ඊළඟට සමාධිය, හිත එකඟ කරනවා. ඡන්දය, ඡන්දය කියලා කියන්නේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන බලවත් කැමැත්ත. එයාගේ ජීවිතේ පළවෙනි කැමැත්ත තියෙන්නේ එතෙන්. ගොඩාක් අයට කැමැත්ත නැහැ. අපි ගත්තොත් එහෙම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ වත්පිළිවෙත් කරන්න, මේ විදිහට පින්දහම් කරන්න කිව්වොත් ඔන්න කෙනෙක් අපි යමු කෙනෙකුට කියන. තවත් එක්කෙනෙකුට කියන ඔයාට ජීවිතේ කරදර කංකටලු වැඩි, ඔයාට ඉක්මනින් මේ ප්‍රශ්න ටික ඉවර කරගන්න මෙන්න මේ වත්පිළිවෙත් ටික කරන්න කිව්වොත් එහෙම අර නිවන් දකින්න මේ වත්පිළිවෙත් කරන්න කියලා ඒක කරනවට වඩා උද්‍යෝගයකින් උනන්දුවකින් මේ ජීවිතේ ප්‍රශ්න ටික ඉවර කරගන්න මේ වත්පිළිවෙත කරන්න කිව්වොත් ඒක කරනවා. ඉතින් ඒ නිසා එක හොඳටම පැහැදිලි දෙයක් ඒක. ඒ කියන්නේ බලවත් ඡන්දේ නැහැ. මේ විද්‍යාව උපද්දවා ගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්න අතිශයින් උපකාරී වෙන එකක් තමයි බලවත් කැමැත්ත. ඊළඟට තියෙනවා වීරිය. ඒ සඳහා වීරිය මොන ප්‍රශ්න ආවත් නොකඩවා අත්හරින් නැතුව තමන් කරගෙන යන ප්‍රතිපදාව දිගටම පුරුදු කරන්න පුළුවන් හැකියාව. ඉතින් ඒ විදිහට ශ්‍රද්ධාවෙන් සිහියෙන් වීරියෙන් සමාධියෙන් බලවත් ධර්ම අවබෝධය කරන කැමැත්තෙන් මේ චතුරාර්ය සත්‍ය නුවණින් විමසා විමසා ආර්ය සත්‍ය ජීවිතයට ගලපා ගලපා බලන කෙනාට අවස්ථාවක් ලැබෙනවා මේ අවිද්‍යාව නැමැති හිස් මුදුන පළඳ. ඉතින් ඒ නිසා මොකටත් දැන් අපි ඒ වගේ දෙයක් කතා කළත් මොකටත් මුල් වෙනවා තමන් පුරුදු කරන විදිය. දැන් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 2600ක් ගිය තැනත් ඒ බුදුරජාණන් වහන්සේට වගේ සෑයට උපස්ථාන කර කර බෝධින් වහන්සේලාට උපස්ථාන කර කර සංගරුවන්ට උපස්ථාන කර කර ඊළඟට ධර්මයේ නිතර අහමින් ගුණධර්ම පුරුදු කරමින් අඩුපාඩු ශක්තිපමණින් හදාගනිමින් මේ ධර්මයේ ඇලි ගැලි ඒ ධර්මයේ පිහිට හොය හොයා හිටියොත් එයාට ඊළඟ අවස්ථාවේ චාන්ස් එකක් ලැබෙනවාමයි. දැන් ධර්මයට ජීවිතේ කැප කරපු කෙනාට ඊළඟ ජීවිතේ අවස්ථාවක් ලැබෙනවාමයි. මේ ජීවිතේ කාශ්‍යප බුද්ධ ශාසනේ අර 16 දෙනා අප්‍රමාණ වෙහෙසක් ගත්තා මහාන කමෙන් ධර්මය අවබෝධ කරන්න. නමුත් අවබෝධ වුණේ නැහැ. නමුත් ගෞතම බුද්ධ ශාසනේ එක බණපදෙන් අරහත්ත්වයටපත් වුණා. ඒ නිසා දැන් ඔබ මහන්සි වෙන එක කැප වෙන එක ඊළඟ අවස්ථාවේ සුවසේ ධර්මය අවබෝධ කරන්න උපකාර වෙනවා. ඔක ලෝකයේ ස්වභාවය. ඒ නිසා ඔබ දැන් ගන්න වෙහෙස ඔබ නිතර ධර්මය අහන එක නිතර පින් කරන එක ඊළඟට බොහෝ කුසල් කරන එක ධර්මය අහන්න තියෙන කැමැත්ත නිවන් දකින්නට තියෙන කැමැත්ත අපතේ යන දෙයක් කියලා හිතන්න එපා. ඒක ඔබ වේගින් නිවන කරා ආරං යනවා. සුදුසු කාලේ පැමිණියා. ඒ නිසා ඔන්න පරායන වර්ගයේ නිධාන කතාව අපි අද ඇහුවේ. ඒ තුලින් අපේ ජීවිතයට පුරුදු කරගන්න තියෙන ගුණධර්ම ගැනත් අපි කතා කළා. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කරපු පුණ්‍යානිසංස බලය අවිද්‍යාව නැමැති හිස් මුදුන පලා ගැනීම පිණිස විද්‍යාව නැමැති චතුරාර්ය සත්‍ය අවබෝධය පහළ කර ගැනීම පිණිස ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා.